সুন্দর জিনিস, কত দিয়ে জিনিস দিতে হবে স্টার্ট আপ চালাতে হবে, তার মধ্যে কিছু কাজ হবে না, জিনিসের দিকে ශරීරයේ තියෙන ඉඳෙන ඉදිරියේ නැති අවයවෙහි දෙය ඇතුළු කොට පවත්නා සූක්ෂම ධාතුවක්ද සූක්ෂම රූපයක් කියලා ඒකේනා. එහෙම නැතුව දෙය නෙමෙයි අවයවක් කියලා කියනවා කියන්නේ. ඒ දෙය ඇතුළු කොට හට ගන්නා වූ සූක්ෂම රූපයක්. ඒ රූපය මනෝ ධාතු මනෝ විඥාන ධාතු නාමයෙන් දැක්වෙන ඒ සිත් වලට වස්තුව වන රූපය. ඒද කොදින නැතිද ඇතිවීමක් හා නැතිවීමක් ඇති. ඒ පරස්පරා වශයෙන් තවත්නා වූ ස්වභාවය ධර්මය. මෙන්න මේ රූපය පිළිබඳව තිබෙනවා බොහොම මතිම කාමන්ත. ඒ සමහරෙකු හිතනවා හොඳින් කෝෂයේම මේ සිත හට ගන්නා ස්ථානයේ වශයෙන් අපි අභිධර්මයේ කියන්නේ කියන්නේ. නෑ එහෙම කියන්නේවත් නෑ. ඒ හොඳින් කෝෂයේ ගැත්තා වූ ලේ ඇති උත්කත. පවත්නා වූ සූක්ෂ්ම ධාතුව සූක්ෂ්ම රූපයක් ඇකියතයි ඒ දක්වා. ඉතින් කෙනෙක් ඒ පිළිබඳව කතා කරන විට බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනාත්මක වදාළේ නැත. ධර්ම සංගරින්ද කරන්නේ කියලා කියනවා අප දන්න. ඒ පිළිබඳව කියනවා බුදුරජාණන් වහන්සේ ධම්ම සංගරින්ද කරන්නේ වදාළන අවස්ථාවේදී හදේ රුක්යයි කියා එකක් වෙනකොට උගන්වා නැත. දේශනාත්මක නැත. එහෙත් මේ පිළිබඳව කරන සාකච්ඡාව දී ඒ අත්වාරකට නිසා එය උසේ වහන්සේ ඒ පිළිබඳව දේශනා කොට නවදාමේ ඒ අවස්ථාවේදී දේශනා භේදයක් නොවන පිණිසේ දේශනා භේදය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් කියනවා ජන් සිද්ධාර්ථ ඒක එක්තරා පිළිවෙලක් ඒ පිළිවෙල සැදෙන විදිහකට වහන්සේ යම දේශනා කරන්නේ නැහැ. අනේ දේශනා භේදය විභේදයක් සිදු විය හැකි අවස්ථාවක් වන බැවින් මේ හෘදයේ වස්තුව පිළිබඳව දේශනා කළොත් ඒ අවස්ථාවේදී වහන්සේ දේශනා කොට වදාරා නැහැ. ඒක අභිධර්මයේ ඉගෙනගත් තින්වතුන්ට ඒ ධම්ම සංගමික ප්‍රකරණය ඒ කර්ම දුරටවත් ඉගෙනගෙන ඇති තින්වතුන්ට ඒ විදිහට කියන විට එනවා වත් දුක ආරම්භන දුක කියලා දුක දේශනා කර දුකේ කීලේ එක දෙකක් දේශනා ඒ දෙතියේ ඒවා එන ඒ දේශනාවෙහි වස්තු දුකය ආරම්භන දුකය කියලා එන දුක දෙකක් දෙකේවා දෙකක් දුක ඒවට කියන්නේ දුක දෙකේවා දැන් අභිධර්ම මාතෘකාවේ කියනවා එක මාතෘකාවක් කියලා කොටසක් දුක මාතෘකාවක් කියලා තව එක මාතෘකාවක් කියන්නේ තුනේ ඒවා කුසල ධර්මා ව්‍යාකතා ධර්මා ඒ විදිහට පටන් ගන්න දේශනා කරපු දේශි ප්‍රත්‍යය. ඒ වගේම දුක් දේශනා පිළිනවා සියයක් දුක් සියයක් පදාරපත් වෙනවා. හේතු සම්මා නේතු සම්මා කදේතු සම්මා හේතු සම්මා සම්පත්‍ය ධර්මා පත්‍ය ඒ විදිහට දුක් දේශනා. අනේ මේ දුක් දේශනාවන් කි වස්තු දුක ආරම්භන දුක කියන මෙහි ඉන්නවා. අත්ති රූපං චක්ඛු විඤ්ඤාණස්ස වස්තු. අත්ති රූපං චක්ඛු විඤ්ඤාණස්ස අවස්තු. ඒ කියන්නේ චක්ඛු විඤ්ඤාණයට වස්තු වන්නා වූ රූපයක් ඇත්තේය. චක්ඛු විඤ්ඤාණයට වස්තු නොවන්නා වූ රූපද ඇත්තේය. අත්ති රූපං චක්ඛු විඤ්ඤාණස්ස වස්තු. චක්ඛු විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ඇත්තේ. ඒ කියන්නේ චක්ඛු වස්තුවයි. චක්කු වස්තුව චක්කු විඥානයේ වස්තු වන රූපය. අත්ති රූපං චක්කු විඥානස්ස අවත්‍ය. ඒ වගේම චක්කුත්තාවේ කියන ඒ වස්තු රූපය හැර තවත් රූප තිබෙනවා. ඒ රූප එකක්ව චක්කු විඥානයේ වස්තු වන්නේ නැහැ. ඒ නිසා අත්ති රූපං චක්කු විඥානස්ස අවත්‍ය. කොයි විදිහෙද සෝත විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේද සෝත විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ ධාන විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ ධාන විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ ජීවහා විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ ජීවහා විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ කාය විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ කාය විඥාණයට වස්තු වන්නා වූ රූපයක් ගැත්තේ මේ විදිහට ඒ වස්තු දුකෙහිදී චක්කුවස්තු සෝතවස්තු ධානවස්තු ඉන්ද්‍රවස්තු කායවස්තු කියන මේ කපුගත වෙනවා. ඒ විඥානයන්ට වස්තු වන්නා වූ දුක වශයෙන් එයින් අන්‍ය වූ දේ ඒ විඥානයට වස්තු නොවන්නා වූ දුක හැටියට. මෙන්න මේ විදිහට මේ දේශනාව අපේ වස්තු රූපයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට බදාරන්නට තිබුණා. සම්බුත් මහත්මයාගේ මේ ප්‍රණීති දේශනාව වස්තු දුක ආරම්භන දුක කියන මේ දෙකම සම්බන්ධ කොටයි. වස්තු දුක ආරම්භන දුක. දැන් වස්තුවේ කියපු චක්කු වස්තුව ගැටෙන රූපයක් පිළිබඳව මහත් බදාරන ඒක අරමුණු වන්නා වූ රූපය. දැන් චක්කු විඥාණයට අරමුණු වන්නා වූ රූපය. ඒ ඉතලකේ චක්කු විඥාණයට වස්තු වන්නා වූ රූපය. ඊළඟට මොකද බදාරනවා? චක්කු විඥානයේ අරමුණු වන්නා වූ රූපයක් තියෙනවා. අත්ති රූපං චක්කු විඥානස්ස ආරම්භන අත්ති රූපං චක්කු විඥානස්ස අනාරම්භන. චක්කු විඥානයේ අරමුණු වන්නා වූ රූපයක් ඇත්තේය. ඒ තමයි වර්ණ රූපය නැත්නම් රූපාරම්භණය කියන්නේ. අත්ති රූපං චක්කු විඥානස්ස න ආරම්භන. චක්කු විඥානයේ අරමුණු වන්නා වූ රූපද ඇත්තේය. රූප විද්‍යාවට අසුරෙන්ම චක්සු විඥානයට අරමුණු වන්නා වූ රූප පිළිමේකයි. ඒක තමයි රූපාරම්භය. අන් ඔක්කොම රූප චක්සු විඥානයට අරමුණු වන්නේ නැහැ. ඒ නිසා අත්ති රූපං චක්සු විඥානස්ස ආරම්භන අත්ති රූපං චක්සු විඥානස්ස අනාරම්භ නැත්නම් ආරම්භ. එතකොට ඒ චක්සු විඥානයේ පිළිබඳ වස්තු චක්සු විඥානයේ පිළිබඳ අරමුණ කියලා වස්තු දුකේ ආරම්භන දුකේ කියන එකක්. අරමුණු වස්තු වන්නා වූ එකයි වස්තු නොවන්නා වූ. ඒ වගේම අරමුණු වන්නා වූ රූපයි අරමුණු නොවන්නා වූ රූපයි. එහෙම දෙකක් දෙකක් බැගි දේශනා කොට බලනවා. ඒ දේශනාව එහෙම ගෙන යන්න පුළුවන් කියන්නේ යොස් දිනනා බුදුරජාණන් වහන්සේ චක්කු සෝත ධාන දීපා කාය කියන මේ ප්‍රසාරපත දෙක්වීම වශයෙන් හා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ ආරම්භන පත දෙක්වීම වශයෙන් දැන් ඉතිරිව තිබෙන්නේ වස්තු වලින් එකයි. ඒ තමයි අප දැන් අද කතා කරන හදේ වස්තු රූපේ. ඒ රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට බදාරන්නට බැරි නෑ උවන්කම තිබෙනවා. ඒම පමණක් වෙනකොට කතා කරනවා. ඒ තුනන්තගේ මේ අවස්ථාවේදී දේශනා කරන්නේ එයා මා සම්බන්ධ කොට ඒ මනෝවිඥාණයට අරමුණු වන්නා වූ රූපද දක්වන්නට ඕනේ වෙනවා. අරමුණු වන්නා වූ ඒවා අරමුණු නොවන්නා වූ ඒවා කොහොමද මහන්සියට බදාරන්න පුළුවන්? අත්ති රූපං මනෝවිඥානස්ස වස්තු විඥාන වශයෙන් ලක්වන විට විඥාන කියන්නේ හයයි. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ඉන්ද්‍රා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එහෙමනම් චක්කු විඥාන ආදී පහත වස්තු දක්වා. ඊළඟට මනෝ විඥානයේ වස්තුවේ හැටියට බදාරන්න පුළුවන් අත්ති රූපං මනෝ විඥානස්ස වස්තු. ඒ මනෝ විඥානයේ වස්තු වන්නා වූ රූපය නම් අදේ වස්තු රූපයයි. එහෙම බදාරන්න පුළුවන්. ඒ වගේම බදාරන්න පුළුවන් අත්ති රූපං මනෝ විඥානස්ස අවස්තු. මනෝ විඥානයේ වස්තු නොවන්නා වූ රූපද ඇත්තේ කියලා. මොකද හදේ වස්තු රූපය හැර ඒ අනිකත රූපයක්වත් මනෝ විඥාණයට වස්තුවන්නේ නැහැ. නිසා රබාරන්න පුළුවන්. ඒ සම්බන්ධ කොට හේතුම සම්බන්ධ කොට දැක්විය යුතු තිබෙනවා ආරම්භන දුකයක්. ආත්මන දුකෙහිදී බලාරන්නට වන්න කිසිේද අත්තිරූපං මනෝ විඥානස්ස ආරම්භන. මනෝ විඥාණයට අරමුණවන්නා වූ රූප ඇත්තේ. එහෙම පොදාර්ථය ඔක්කොම රූප මනෝ විඥාණය ගන්නට පුළුවන්. ඒකම දුක සම්පූර්ණ වන්නට නම් ඊළඟට බලාරන්නට දෙන්නේ අත්ති රූපං මනෝ විඥානස්ස න ආරම්භන. මනෝ විඥාණයට අරමුණු නොවන්නා වූ රූප ඇත්තේ කියලා. එහෙම බලාරන්නට පුළුවන්ද? එහෙම බලාරන්නට බැහැ. බැරි මම කිව්වාද? මනෝ විඥාණයට අරමුණු නොවන්නා වූ කිසිවක් හැම දෙයක්ම අරමුණු කරන්නට පුළුවන් මනෝ විඥාණය. අන්න මෙතනදී දේශනා භේදය ඇති වෙනවා. අදේවත් රූපයේ පිළිබඳව මනෝ විඥාණයට වස්තුවන්නා වූ රූපයට බදාරා මේ මනෝ විඥාණයට වස්තුවන්නා වූ රූපයට බදාරා ඊළඟට ඊට සම්බන්ධ පරිදි අරමුණු වන්නා වූ රූප දක්වා අරමුණු වන්නා වූ රූප දක්වන්න බැහැ. ඒ පැහැදිලි දේශනාව පිළිබඳව ඇති වෙනවා කැඩීමක් හේතුවක්. එහෙම දේශනා භේදයක් වනෙහි බුදුරජාණන් වහන්සේ ධර්ම සංගණිත ප්‍රචරණයේදී හදේවත් රූපය වුණා දේශනා කර වදාලා නැති බව අතුවාදී සාකච්ඡා කරමු. එක පිළිගන්නේ කාට? එතුමහන්සේ අත්තා ප්‍රචරණයේදී ඒ හදේවත් රූපය පිළිබඳව දේශනා කර වදාලා තිබෙනවා. යම් රූපං විචාරය මනෝ භාවිත මනෝ විඥාන භාවිත වක්කන්ති සං රූපං මනෝ භාවිත මනෝ විඥාන භාවිත සං සම්පයුක්ත කාම ධර්මාන නිත්‍ය පච්චේන පච්චයෝ මනෝ භාව මනෝ විඥාන භාව කියන ඒ තේ යම් හදේ වස්තු රූපයක් නිත්‍ය කොට ප්‍රතිදේද ඒකකයේ වස්තු රූපය මනෝ ධාතුවකද මනෝ විඥාන ධාතුවකද ඒවා එක්ක යෙදෙන සම්ප්‍රයුක්ත ධර්මයේ කියන චෛතසික කියනකට නිෂ්ක්‍රම ප්‍රත්‍යේ ප්‍රත්‍යේ වේවි කියන මේ ඉන්දියක දේශනා පිටිය. එන්පා සිත ඒකට සිත ඇතිවීමට සිත හට ගන්නට කන කිවිය යුතුයි. මේ පංචස්කන්ධේ පවත්නා ලෝකවල නම් පංචස්කන්ධේ පවත්නා ලෝකවල ඒ එක ස්කන්ධයක් වන විඥාන ස්කන්ධය ඇතිවන්නට නම් ඒ විඥාන ස්කන්ධය විසින් ඇසුරු කළ යුතු වස්තු රූපේ කියන කොටසක් කිවිය යුතුයි. ඒ නොමැතිව සිතට හට ගන්නට බැහැ. ඒ විඥාන ස්කන්ධය ඇති ඒ රූප ස්කන්ධය නැති ලෝකත් කියලා. විඥාන ස්කන්ධය පමණ නෙවෙයි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන සතර නාම ස්කන්ධයේ පරමා ලෝක හැටියට දක්වනවා අරූපාවචර රූප. ඒ අරූපාවචර රූප සතරක් තිබෙනවා අපේ ධර්මයේ. ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ආකින්චඤ්ඤායතනෙ මේව සංඥා නාසඤ්ඤායතනෙ. මෙන්න මේ සතරේ සිත පවතින. ඒ නිසා සිත සමග සිතට පවත්නා වූ චෛතසික ධර්ම කිහිපය. එහෙත් ඒ සිත හටගන්නට තමක් වශයෙන් වස්තු රූපය එහෙම නැත්නම් තවද හෝ රූප ධර්මයන් එහි ගැලෙන්නේ නැහැ. එතකොට වස්තු විස්තරයක් නැතිව එහි සිත තව. එහෙම තවකින්නට බෑ පංචස්කන්ධයේ පවත්නා ලෝකේ. එනිසා ඒ පංචස්කන්ධයේ පවත්නා ලෝකයේ ඉන්නම් සිත ඇතිවීමට ඒ සිත විසින් ඇතුළු කළ යුතු නැත්නම් විස්තරය කරගත යුතු ආධාර වශයෙන් සිතට පිළිය යුතු වස්තු රූප පිළිගන්න මේ වස්තු රූප පසක් තම චක්කු සෝත ග්‍රහණ ජීවිතාය කියලා දක්වන්නේ. ඉතාම වැදගත් වැඩිම සංඛ්‍යාව එවැගේම මූල චිත්තේ වශයෙන් දැක්වෙන ප්‍රතිපදිත මේ ධම්ම රූපතනා භවංකති. එවැගේම චක්කු විඥානාදී මේ 10 හැර ඉතිරි සිත්වල වල හත ගන්නා තැනක් කියන්නේ දැක්වෙන අපේ වස්තු රූපය ඉවෙන්නටම ඕන ඒ පංචස්කන්ධ පවර්ණා ලෝකේක නම් සිටයි. ඉතින් මේ පිළිබඳව ඉගෙන ප්‍රශ්න තිබෙන. සිත කියන්නේ සමහර කියන මොලේමයි කියන සමහර කියන මොලේ ඉදිරි තිබෙන. ඉතින් ඒක විවාදයකට කරුණු. උන්පාගේ ඕබිදියේ ගැන්වෙනවා. වස්තු රූපේ පිළිබඳ. ඒ සිත පිළිබඳව කතා කරනවා නම් සිත ශරීරයේ ඒකේ තැන්වල හට ගන්නවා. ඔයා කියනවා අපේ කකුල රිදෙනවා. ඒ කකුල රිදෙනවා කියන්නේ කකුලේ ඇතුළත ගැනීමක්. කකුල ඇතුළත කොට ඇතුළත ගැනීම. ඒකට අපිට කියන්නේ දෙන්නේ ඒ සිත ඇතුළේ එකද? ඒ ගැනීම ඇතුළේ එකද? එහෙම නැත්නම් අපි කියනවා අපේ ඇඟිල්ලක්. එතකොට කියන්නේ දෙන්නේ ඒ දැනීම ඇතිුනේ ඇඟිලි නැත්නම් වෙනකෙනෙක් කියලා නෙවෙයි කියන්නේ ඇඟිලි. ඒ නිසා ඒ දැනීම හට ගන්නා යම් තැනක් තේනවා. ඒ හැම තැනම සිත් හට ගන්නා තැන ඇතියලයි අපේ ධර්මයේ කියන්නේ. ඒ නිසා ඒ හදේ වස්තු රූපේ කියන එක වැඩි සංඛ්‍යාවක් සිදුකදලා ඒ මනෝ භාවු මනෝ විඥාන භාවු වශයෙන් කියන ඒ සිත් කොදන කාර්ය වශයෙන් සලකා ගත්තම ඒක කුමක් වුණත් අපට ඒතරම් කාරණයක් නැහැ. ඒ තමයි හදේ වස්තු රූපයේ හැටියට බුද්ධාගමේ කියන්නේ. අනේ වස්තු රූපය අනිත් කර්මජ රූපෙන් ප්‍රතිසංකේ සිතා පෙරපසු නොවි එකවර ඇති වෙනවා. එතෙන් සිට ඊටය ඒ රූප කලාපයට අයත් ආලු කාලයකට විරුද්ධ වන රූප තිබෙනවා. ඒ අතර තුරේදී නොනවතීම චක්ෂු ප්‍රසාදාදී අර කර්මජ රූප වගේම නිරන්තරයෙන් ඇතිවීම තිබෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන මේ දෙක වශයෙන් පැවතගෙන යන ඒ අපේ වස්තු රූප සමූහයට නැත්නම් ඒ අපේ වස්තු රූපයට චුතියේ සිට ආපසු ගන්නා ගමින විට රාහත් විදිහට ගැනෙන අවස්ථාවේ උත්පාදක්ෂණයේදී හදේ වත් රූපය ඉබද ඊට පසු රූපය ඉබදීම නවත්. ඒතකොට චුතිසිතහ සමානව යන චුතිසිතේ භංගයත් සමගම නැතිවන්නා වූ රූපයක් ඇටියට අනිත් කර්මයේ රූපෙන්න මේ අධිය වස්තු රූපයට දැක්විය යුතු පිළිගන්න. අධිය වස්තු රූපයක් නැතිව යනවා ඒ අවස්ථාව. ඒ නිසා තමයි දැන් මරණය පිළිබඳව කියන තැන ආත්මාච විඥානං යදා කායං දහන්තිම අපවිත්‍ර පදාසේ තිරත් සංග කලින්දරන් කියන තැන ආත්ම කියන රජ්ජේ වරාප කතා කරපු ජීවිතයේදී රූපයක් උෂ්ම වශයෙන් දැක්ගෙන කර්මයෙන් හට ගන්නා හේතු ධාතුවක් විඥානං යන්නෙන් දැක්ගෙන මේ පැවතගෙන යන භවංග චිත්ත පරම්පරාව කියන මේ තුන මේ ශරීරයේ ඉනුමු විච එයින් දෙනු මේ ශරීරය කිසි වැඩකට නැති දරකටක් බවට සත්වන්නේ කියන තේරුමක් ඇති ගාථාවෙන් කියන්නේ ඔය මරණය කියන එක සිදුවන අවස්ථාව. ඒ අවස්ථාවේදී අන්දෙත්තේ කියන සියල්ලම මේ ශරීරයෙන් ගිලිහෙනවා. නැත්තම් මේ ශරීරයෙන් ඉවත් වෙනවා. ඒවාවේ අතගැන්ම නවතිනවා. ඒ කර්මජ රූපයන් අතුරේ එකක් තමයි අදේ වස්තු රූපය. ඒකෝට අදේ වස්තු වල පිළිබඳව කලකී දුවන්නේ සිත් හටගන්නට සිතට ගන්න ප්‍රධාන ස්ථානයකන යම් ප්‍රභාවයක් ඉදිරියට යන්න තමයි දක්වා අවශ්‍ය වෙනා ඒ තමයි හදේ වස්තු නාමයේ අභිධර්මී අපේ කියන එක. නැත්නම් ඒ හදේ වස්තු රූපයක් සමග චක්කු, ඡෝත, ධාම, සීපා, කාය, විභාව, භාව, ජීවිත, හදේ මේ අව රූප නවයක් ගැන කියනවා. ඒ නවයේ කියනවා ඒකාන්ත කර්මජ රූප. ඒවා ඒකාන්තයෙන්ම කර්මයෙන්ම හටගන්නා උපදවන රූප. ඒකාන්ත කර්මජ. ඒවා පවතිනට ඇතිවන්නට ඒ කර්මයෙන්ම උපදවන සකලි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අතෙන් තොරව එනිසා ඒ එක එක කර්මජ රූපයක් කලාපයක් කලාපයක් හැටියටයි හටගන්නේ. නිකියක් නිකියක් හැටියට හටගන්නේ. ඒ හටගන්නා කලාප තමයි චක්කුබද්ධක, සෝතබද්ධක, ධාමබද්ධක, දිවහබද්ධක, කායබද්ධක, වක්තිබද්ධක, වතේන ජීවිත නවක වතේන සංස්කාරක. මෙන්න මේ කර්මජ කලාපය ඒවා හටගන්නා අත ගැනීම ආරම්භ වූ තැන පටන් නැවත නැවතත් නැවත නැවතත් ඇති වෙදී පවතිනවා. ඊට ආයත් ඒ අතගත් කර්මජ කලාපය ඊට ආයත් ආලි කාලයේ වෙන චිත්තක්ෂණ 17කට කොට නැති වෙනවා. ඔය අතරතුරේදී ඒ කර්මජ රූප උපදින නිසා කර්මජ රූපයන්ගේ සාමාන්‍ය නැතිවීමක් නිවීමක් සාමාන්‍යයෙන් අපට ලැබුවට පෙනෙන්නේ නැහැ. නමුත් සිදුවීම එනි අන්න ඒ කර්මජ රූප පිළිබඳව අප දැන් ඒක වන්නේ මාස්ටර්ට ඒ කර්මජ රූපයන් ගැන සමහරක් අතිශයින්ම මම කියන මේ ග්‍රහණයට හිත් වෙනවා. මම කියා ගන්නා ඒ ගැනීමට බලවත් හේතුවක් වශයෙන් පවතිනවා. මේ කර්මජ රූප එිනු ඇත්ත කන දිව නැහැ ශරීරයේ වශයෙන් දැක්කන ඒ ප්‍රසාද රූප එනිසා ඒ ප්‍රසාද රූප පසක ධර්මෙහි නම කියනවා අධ්‍යාත්මික රූප. අධ්‍යාත්මික රූපය කියලා කියන්නේ සමාය සමා පිළිබඳය මාය කියා ගන්නකම රූප කියන තේරුම. අධ්‍යාත්මික රූප සමාය කියා ගැනීමට අතිශයින් ඉවහල්වට හේතු වන රූපවලින් ඒවත් අධ්‍යාත්මික රූප. අනේ කර්ම විද්‍යාව අතරේ පහ නම ලබා මෙන්න මේ බල මම කියන ග්‍රහණය හේතු වන බැවින් ඒවා පිළිබඳව දැන සිටීම ඇතිවන ප්‍රයෝජනය නම් ඒවා කාර්යවත් කැමැත්තේ හැටියට පවතිනවා. පවතින තීරණය කෙනෙකුගේ වුමනාවේ හැටියට පවත්වා ගත හැකි දේවල් නොවේ. ඒවා අතගන්නේ යම් හේතු ප්‍රත්‍යයන් ඒ කර්මජ රූපයන්ගේ හටගන්නාද හේතුව තමා නැත්නම් ප්‍රත්‍යේ තමා කර්මය. නමුත් කර්මයේ නඩෙයි ඒ කරතගෙන යන්නේ ඒ පවත්වාගෙන යාමට අන්‍ය හේතුන්ගේ උපකාර වුණා කර අන්‍ය දේවල් උපකාර. චිත්තජ බුද්ධජ ආහාරජ කියන ඒ රූප වල උපකාරයේද මේ කර්මජ රූපවලට ලැබී ලැබෙන. එවගේම ඒ කර්මජ රූපයන් වශයෙන් දැක්වෙන ඒකාන්ත කර්මජ රූපයන් වශයෙන් දැක්වෙන ඒ ප්‍රපාද හා අනුකූල රූපවලට පඨවි ධාතුවේ පිරෙන ගැරීම ආපෝ ධාතුවේ පිරෙන ආබන්ධනය හේතෝ ධාතුවේ පිරෙන මෙරීම ආ වායු ධාතුවේ පිරෙන ඉන්දවීම කියන මේ උපකාරක දෙන්නට ඕනේ. එහෙම නැත්නම් තව දෙන්නට නැහැ. මෙයන් වශයෙන් තරකද විතර ඒ මේ එකද රූපයක් වා ස්වෛරි ශක්තියක් ඇති ස්වෛරි බලයක් ඇති රූප නෙවෙයි. ස්වෛරි කියන්නේ මත කුවන් සමානකම යම් ශක්තියක් තියෙනවා. අන්‍ය ධර්මයකදී කිසිදු උපකාරයක් නැතිව සමාත පැවතිය හැකි නම් සමාධි සිටින්නට පුළුවන් නම් අන්න ඒක ස්වෛරි බව. එහෙම ස්වෛරි බව ඒක ධර්මීයවත් නැහැ. ඒ හැම ධර්මයක් පිළිබඳව කිය හැකි ගුණනම් නම් කියන්නට පුළුවන් කර ප්‍රතිබද්ධයි. කර ප්‍රතිබද්ධයි කියන්නේ අනු නිසා පවතිනවායි කියන එක. අනු නිසා පවතින ප්‍රතිචිවහන්සේ කරබද්ධාමි ජීවිතා කියලා එන මේ මෙනෙහි කරනවා කියන්නේ අනු නිසා ප්‍රයත්නක් මගේ සිදෙන්නේ Taman පරිහාම්බ කරගන්නවා නෙවෙයි. අන්‍යයන් දිනු ලබන ඒ ජීවරාදී සත්‍යයන් උපකාර කරගෙනයි මගේ ජීවිතය ආර්ථිකව ගෙන යන්නේ. මෙන්න මේ ආත්මය දෙමී කිරීම පතේදී පරපටිපත්ත බව කියන්නේ. ඒ වගේ තමයි අපේ මේ මුළු ශරීරේම ඒ වගේම ශරීරයේ ඇතුළු කොට පවත්න හිත කියන මේ සියල්ලම ඒ එකිනෙකට ස්වයි ශක්තිය ස්වයි බලය තමගේ ආවෙන්ගෙන් ඉතිගන්නට පුළුවන් බව ඒ එකකටම අනුන්ගෙන් ගැලෙන බව අනුන් නිසා පවතින බව ඒ හැම ධර්මයකම තිබෙන ඒ නිසා තමයි අපේ ධර්මයේ ඉගැන්වෙන්නේ ධම්මා ධම්මේ සංජලින්ති හේතු සම්භාර පත්‍යය හේතු මංච විරෝධාය ධම්මෝ විද්ධේන දී හේතු උපෘත්තේසු චින්නම් වත්තං වත්ති ධම්මා ධම්මේ සංජලින්ති ධර්මයෝ ධර්මයන් උපදවා ධර්මයෝ කීලේකන හේතුන් වන ධර්මයෝ ප්‍රත්‍යයන් වන ධර්මයෝ උපකාරක ධර්ම ඒවා ධම්මා ධර්මයන් සංජලින්ති උපදවා ධම්මා ධම්මේ සංජලින්ති හේතු සම්භාර පත්‍ය කොහොමද ඒ ධර්මයෝ මේ ධර්මයන් උපදවන්නේ හේතු සම්භාර හේතු සමූහයන්ගේ උපකාරක හේතු සමූහයකදී එකතු වෙන්නේ උපදවන එතකොට ඒ හේතුන් යම්තා කල් ඇතිවෙච්ච පවතිච්ච ඒ හේතු ධර්මයන් නිසා තව ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නවත්වන්නට බෑ ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපට කුමක් දේශනාවක් වදාළේ හේතු නම්ච විරෝධාය ධම්මෝ විද්දේන වගේ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කොට වදාළේ මොකටද හේතුන්ගේ විරෝධාය ඒ හේතුන්ගේ විරෝධය පිළිබඳ මේ හේතුන්ව නැවත නූපදන ආකාරයේ නිර්කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා හේතු උපදේශ චින්නම් වත්තං නවත්ත ඒ හේතු උපදේශ විදිහේ ඒ හේතු නවත්ත නූපදනාකාරයෙන් නූපල කල්හි චින්නම් සම්බන්ධ වෙන්නේ අතුවල් කැලයි මෙහි මුල කියලා රෝධයේ අවමක සංකල්පයක්. ඕනෑ තැනක් තුලක් කියත හැකි ඕන තැනක් අගත් විදිහක් නැහැ. නමුත් මේ අග මුල ඇත්ත වශයෙන්ම ඒක නෑ. රෝධේ. අවම. අන්නේ බඳු වෘත්තය පිළිබඳව කියනවා. ඒ බඳු වෘත්තය ගැන කියනවා අපේ ධර්මයේ සංකාරය. එනිකොට සංකාරයේ පිළිබඳව ඇසේ දක්වන්නේ සංකාරය එක එක සත්‍යයක පිළිබඳ වූ සංකාරයක මුලක් දැක්විය හැකි එකක් නෙවේ අපේ බුදුරජාණන් වහන්සේ ඒක පරිවදාරන්නේ එහෙම මුලක් දක්වන්නට පුළුවන් විය හැකි මුලක් තිබෙනවා යන මේ පිළිබඳව මුලක් දක්වන්නට පුළුවන් එහෙම මුලක් දක්විය හැකි නම් ඒ මුල කුමක්ද කියලා තලකන්නට වෙනවා. එතකොට ඒ මුලේ හේතු කුත්ති වෙන්නේ කොහොමද නැත්නම් අහේතුක මුලක් වෙන්නේ කොහොමද? හේතුන් පත්‍යයන් නැති මුලක් වෙන්නට ඕනේ ඒකේ මුල. ඒ නිසා බුදුජාණන් වහන්සේ එබන්නක් ඇති බව දේශනා කරනවා. උභාන්තේ වදාලා දෙන්නේ උභාන්තු ලක් නැත්තේ කියලා. උභා ඕනින සංඥාය අනනතබ්බෝ යම් ධික්කවේ සංසාරෝ උභා ඕනින සංඥාය ඌර්ව ගුණ නොදැක්කේ නැත්නම් නොකෙන්නේ දැක්විය නොහේ කියන ප්‍රඥායති කියන්නේ ඒකයි ප්‍රඥායති කියන්නේ කනවලු ලැබේ නැපඤ්ඤායති කියන්නේ නොකනවලු ලැබේ ඌව කෙලවර නොකනවලු ලැබේ කියන්නේ ඒක ඌව කෙලවර දක්වන්නේ කොහොමද නැහැ එනිසයි නොකනවා ඌව කෙලවර තියනවා කියන්නේ කියලා එහෙමත් වඩා ලෝකහන්සේ වඩා අරගෙන මේ එක එක සත්‍යයේ පිළිබඳව සංස්කාරයේ අවිද්‍යාව අසුවල් කාලෙහි පටන් ගත්තයි කියලා එහෙම කියන්නට බැරි. අසුවල් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අසුවල් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මොහුගේ මේ අවිද්‍යාව පටන් ගත්තේ කියලා එක එක සත්‍යයේ පිළිබඳ ආග්‍යක් ඉදේ දක්වන්නට බෑ. එන්තරේ ආග්‍ය ස්වයන්ට නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපට ගන්න. එනම් කොහොමද උදා ඊයේ දේවල් පිළිබඳව සිතා ඉන්න පුදන්නවා. ඒක උගන්වන්නේ නැහැ. එහෙනම් මෙතනින්දා දේවල් පිළිබඳව සිතා ඉන්න තේක කියලා දුගන්නවා. නෑ මහත්ක ප්‍රධාන කාර්යය ඒක නෙවේ. එහෙනම් කුමාරය. මේ වර්තමානිය කියන්නේ. වර්තමානිය බලන්න. වර්තමානිය බලන්න. මේ දැන් මේ මොහොත බලන්න. මේ ඉස්සෙල්ලා මොහොතවත් නෙවේ. මේක පසුව එළගෙන මොහොතවත් නෙවේ. මේ වර්තමානිය බලන්න. උගන්න. මෙන්න මේ වර්තමානීය බලන්න වර්තමානීය කියන එක ඒ වර්තමානීය ඉන්නේ ඉති ගමන් කරන්නේ තලක තලකා ගන්න. ඒ වර්තමාන වශයෙන් දැනෙන චිත්ත චෛතසික රූප කියන මේ ධර්ම. ඒ වර්තමානීය කියන එක කාල වශයෙන් ලක්කෝ ඒ කාලය නම් පරමාර්ථයක් නෙවේ. කාලය ප්‍රඥප්ති මාත්‍ර කාලය අපි කියනවා මේ දැන් කියලා. මේ දැන් කියන්නේ වචනයක්. ඒ වචනේ යම් කි අර්ථයක් තියෙනවා. නමුත් මේ අර්ථය කුමකින්ද පෙන්වන්නට පුළුවන්? මේ දැන් කියන්නේ කුමකින්ද පෙන්වන්නේ කියලා. මොකද්ද මේ දැන් කියන්නේ තිබෙන සාරවත් බව. මොකද්ද සාරය? එහෙම සාරයක් ලැබෙන්නේ නැහැ. හරියට ඊයේ කිව්වා වගේ ඊයේ පෙරේදා පළමුදා එද අනිද්දා ඊන අනිද්දා කියනවා වගේම වචනයක් තමයි දැන් කියන මේ වචනයක්. ඒක කාල වාචක වචනයක්. කාලයේ පිළිබඳව කියන වචනයක්. ඒ කාලයේ කියන එක පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූවක් නෙවේ. ඒ කාලය ප්‍රඥප්ති මාත්‍රය. ප්‍රඥාක්තියක් පමණයි. පරමාර්ථ වශයෙන් කියන්නේ නම් මොනවද? පරමාර්ථ වශයෙන් ඇත්තේ චිත්ත චෛතසික රූපය. චිත්ත චෛතසික රූප නිවාණය ගැන අපට නිදි අවශ්‍ය නැහැ කතා කරන්න. ඒක පරමාර්ථය. නමුත් චිත්ත චෛතසික රූප ඒව තමයි පරමාර්ථ. මෙන්න මේ පරමාර්ථ තමයි අපි සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් කතා කරා. ඒවා ගැන අපි කතා කරා. එහෙම කතා කරන්නේ ඇයි? ඒවා පරමාර්ථ වශයෙන් ධර්මයන් වශයෙන් නොදත්නා හේතු ප්‍රධාන වශයෙන් ඒකයි. අනික සම්මුති ව්‍යවහාරය ඒ පිළිබඳව පිළිගන්නේ. ඒ සම්මුති ව්‍යවහාරය නම් වරදක් නෑ. සම්මුතිය පිළිබඳ සම්මුතිය පිළිබඳ කතා කරන්න වෙනවා. නමුත් ඒ සම්මුතියේ මුලාවීම තමයි වර්ග. යන්නේ මුලාව දුරු කිරීම සඳහා තමා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරලා තිබෙන්නේ මේ බලන්න. කුමකටද බලන්න කියලා. අපට තියෙන ලොකුම හැඟීම කවුරුන් පිළිබඳවද කියාට තමාය කියන මේ පුද්ගලයා පිළිබඳව. තමාය කියන පුද්ගලයා පිළිබඳව තමා මේ අපට තියෙන ලොකුම සැලකිල්ල. අපි තව විදිහකින් කියනවා නම් තමාට තමයි තමා වඩාත්ම හැලෙන්නේ ආදරේ කරන්නේ. මෙන්න මේ තමාය කියලා කලකණු ලබන මේ පුද්ගල සංස්ථාන එක හරි බලන්නට උගන්වන අපේ බුදුරජාණන් වහන්සේ. කොහොමද උගන්වන්නේ? අත්තානං ගවේ තෙයියාත්. තමාව සොයා ගන්න දෙයක්. අත්තානම් ගවේෂණියා. දැන් ඒක කොහොමද සොයන්නේ? තමාව සොයා ගන්න උගන්වන්න. තමාව සොයා ගන්න. කොහොමද සොයන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවීම කළ හැකි තමන් වහන්සේම වඩා ආරාධිත වෙන එක අවස්ථාවකදී විසුන් වහන්සේ කොහොමද මහණින් මම පූර්ව ජාතීන් සිදී තමා ජාතිය ස්වභාවකට ඇති කෙරෙන්නට තිබෙනවා ජාතිය ස්වභාවකට ඇති දේවල් කියලයි ජරාව ස්වභාවකට ඇති කෙනෙකුට තිබෙනවා ජරාව ස්වභාවකට ඇති දේවල් තිබෙනවා ව්‍යාධිය ස්වභාවකට ඇති කෙනෙකුට තිබෙනවා ව්‍යාධිය ස්වභාවකට ඇති දේවල් තිබෙනවා මරණය ස්වභාවකට ඇති කෙනෙකුට තිබෙනවා මරණය ස්වභාවකට ඇති දේවල් තිබෙනවා සංකීලයේ තියෙන කිලිටික කිලිටුවන ස්වභාවය ඇති කෙනෙකුට තිබෙනවා සිතකිනුක කරන ස්වභාවය ඉදිරියවල් තියුවා. යා උභන්තු බුද්ධත්වයට දැනෙන්නට පෙර ජාතිවලදී තමන් වහන්සේ කරන ලද සෙවීම පිළිබඳව දේශනා කළා. ඒ සෙවීම අනර්ය පරිේෂණයක්. අනර්ය පරිේෂණය කියන්නේ උතුම් නොවන පුද්ගලයන්ගේ එහෙම නැත්නම් උතුම් නොවන සෙවීම උතුම් නොවන කිරීමක් එනනම් උතුම් නොවන කිරීමක් කියන එක ඒ වචන වලින් නොකියා වෙන විදිහකින් කියනවා නම් කියන්නට තිබෙන්නේ පහත් කිරීමක් අනර්ගේ පරිණාමය ඒක බදාරල මහන්සිය ළඟට බදාරලා මහන්සිය එසේ කියනවා මම මෙතේද සිතුනා තමන් ජාතිය ස්වභාවකට ඇති කෙනෙකුගේ සිටිනු. ඒ ජාතිය ස්වභාවකට ඇති දේවල් මුතුනේ එක නෙවෙයි කියලා කියන්නේ. ජාතියක් නැති ස්වභාවය ගන්න ඕනේ. යලා තමන් වහන්සේගේ පිටතන් ඒ පැත්තට යොමු වෙමින් වහන්සේ පදාරයි. අජාති, අජරන්, අමරන්, අව්‍යාති ඔවිදයට එකිනෙකක් පිළිබඳව වදාරනවා වහන්සේ කියනවා. අජාතින් අජරං අමරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසිතාමි ජාතියක් නැති ජරාවක් නැති මරණයක් නැති මේ යෝගය කියන චතුර යෝග චතුර යෝග කාම යෝග භව යෝග විචි යෝග අවිජ්ජා යෝග කියන මේ සිව් යෝගයන්ගෙන් මිදුණු ස්වභාවය වන යෝගක්ඛේමං යෝගක්ඛේමං නිබ්බාන යෝගියන්ගේ නිදුන් ස්වභාවය වන ඒ නිවාණය සංගේනම් මෙනෙයි කියන මේ අදහස පහළ වුණා. ඒ පහළ වූ බව දක්වලා ළඟට වුණාත් ඒ නිවන සොයාගිය ගමන පිළිබඳ විස්තරයක් කරනවා ඒ සූත්‍රයේ. සින්දුසල ගමේ සිර නිවන පිළිබඳව සොයාගිය හැටි මහත්ව බදාගෙන ආර්ය පරිණතන සූත්‍රයේ නිදුන්ට ඒ බලන මධ්‍යම නිකායේ මූල 50ක මෙන්න සූත්‍රයක්. මෙන්න මේ දෙවිව උන්වහන්සේ පවරක් නෙමෙයි කියලා කියන්නේ. උන්වහන්සේ පුරෝගාමී උන්වහන්සේ තමයි මේ මාර්ගය. මේ දෙවිනේ සයාගෙන යාවේ මාර්ගය පළමු කොට දැනගෙන ඒ ජනගත්ත මාර්ගයේ රෝගයාට ප්‍රකාශ කළ උතුමක්. ඒ රෝගයාට ප්‍රකාශ කළ ඒ මාර්ගය පිළිබඳව ලෝකයන්ගෙන් දැනගත යුතු තිබෙන. නැත්නම් මේ මාර්ගයේ යන්නට බැහැ. දැනගෙන ඊළඟට මාර්ගය දැනගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. කෙනෙක් මාර්ගයේ පිළිබඳව සූත්‍රාන්තයන්හි ධර්මයේදී එන කරුණු පමණ දැන ගැනීම ඒ මාර්ගය දැනගත්තයි කියන එක කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි උන්වහන්සේ ධර්මයේ මාර්ගය ගැන වදාළ බව ප්‍රකාශ. උන්වහන්සේ මාර්ගය න්‍යායි කියලා නිශ්චය කරගෙන ඒ මාර්ගෙහි ගමන් කොහොමද? ඒ මාර්ගාව සාමී පැමිණෙන යම් නිෂ්ඨාවක් වෙනා. ඒ නිෂ්ඨාවකද පැමිණයි උන්වහන්සේ ලෝකයාට තමන් දැනවදාලේ මාර්ගයේ පිළිබඳව දේශනා කළාට. අන්නේ මාර්ගෙහි ගමන් කිරීමයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් කළ යුතු තිබෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රාවක කියන නමකට සුදුසු වන්නේ. ශ්‍රාවකයෝ කියන්නේ වචනාර්ථයෙන් නම් එන්නේ ශ්‍රාවක කියන්නේ අහන අය. අසන්න ශ්‍රාවක. ඒ බුදු අසන්නම ශ්‍රාවක නෙවේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ඇසු අසන්නට ලැබුණු උන්වහන්සේගේ මේ හඳ කම ලැබුණු තවත් බොහෝ දෙනෙකු සිටින්නට ඇත. කියන දේ මොනවද කියලා අහගෙන හිටියා යත් ඒ උන්වහන්සේව පිළිගන්නේ නැතුව උන්වහන්සේ දැක්වු මාර්ගයේ පිළිබඳ ඔවුන්ගේ වැඩ කටයුතු බලා ගන්නට ඇති අය ඔවුන්ගු ශ්‍රාවකයන්ගේ ඇසු පමණි. එහෙනම් ශ්‍රාවකයෝ නම් උන්වහන්සේගේ ධර්මය පිළිගත්තා. පිළිගත්තයි කියන්නේ මෙය අප විසින් පිළිපැදීමට සුදුසු ධර්මයකි. ඒ නිසා අප ඒ පිළිපැදිය යුතුයි කියන මේ බව පිළිගත්ත අයයි ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයන්ගෙන් ප්‍රධාන තමයි භික්ෂුන් වහන්සේ. ඒ කාලේ සිටී ඊළඟටම සිටි පිරිස තමයි භික්ෂුණීන් වහන්සේ. දැන් භික්ෂුණීන් වහන්සේලා නැති බව අප පිළිගන්නේ. ඊළඟට වහන්සේගේ ධර්මය පිළිගත් අය තමයි උපාසක උපාසිකාගෙන මේ ජීවිත ගත කරන්නේ. ඔවුන් අතුරේ බුදුරජාණන් වහන්සේ ගිහියනට ආදර්ශ වශයෙන් ධර්ම දේශනා දැක්වූ උපාසකවරු සිටියා. යන දැන් සමහරේ සිටිනවානේ කෙනෙකු පිළිබඳව අසන්නට ලැබුණම ඒ තත්වයට ඒ ලබා තිබෙන දිනු තත්වයට සමන්ත කැමිනෙන්නට නම් හොඳයි කියලා එන හැඟීමක් ඇති වෙනවානේ, අදහසක් පහළ වෙනවා. සමහර විටක අපි ගන්නේ කෙනෙකු ක්‍රීඩාවකින් යම් යම් දක්කම් පාන. එහෙම දක්කම් පාන ක්‍රීඩකේ පිළිබඳව ක්‍රීඩා ලෝකී පුද්ගලයෙකු උදා ළමයෙකු වුණා. එයාට දැනගන්නට ලැබුණා ඔහුගේ සිතේ වුණද ඇති වෙන්නට පුළුවන් අදහසක් මට මේ තරම් දක්කමක් නැත්නම් ඊට ඉගෙන දැනකට යන්නට පුළුවන් නම් හොඳයි කියන එහෙම වුමනාවක් කැමැත්තක් කෙනෙකු තුළ ඇති වෙන්නට පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ වදාරන ආයාචෙය කියලා එම වචනයක් දක්වන්නේ. මාත් කිය වදාරනවා යම් ඉනියෙක් පුරුෂයෙක් ඉතිරියෙක් කවුන් වගේ වෙන්නට දැයි කියන මේම අදහසක් කෙනෙකු තුළ තිබේ නම් ඔහුගේ ඉලක්කයේ විය යුත්තේ ඒ ගිහි ජීවිතයේ සිටියදී ගිහියෙක් වශයෙන් ලැබෙන්නේ යුතු සාමික උසස්ත්වය ඇතිව උදාහරණ දක්වනවා. ඒ අය මේ චිත්ත ගතපතිය හත්ක ආලෝකය කියන මේ දෙදෙනා වගේ ගන්නට ඕනේ. චිත්ත ගහපති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර ඉතා උසස් තැනක් ගත්ත කෙනෙක්. එතුමා විපිටක ධාරි අනාගාමි ධර්ම කථිකයන් අතර විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ උපාසක. ඒ චිත්ත ගහපති එක්කෙනෙක් හැටියට දක්වනවා බුදුරජාණන් වහන්සේ ගිහි උපාසකයන්ගේ ආදර්ශයට තමා එවැන්නෙකු වගේ වන්නට කියලා අදහසක් ඇති කරගත යුතු කෙනෙක්. අනිත් එක්කෙනාවකෙන් දක්වන්නේ හත්ක ආලවක. හත්ක ආලවක කියන්නේ ආලවක කුමාරයා කියන කෙනෙකුට. ඒ කුමාරයාට හත්ක කියන නමක් ලැබුණානේ අතින් අතට ගිය නිසා හත්ක ආලවක. ඒ හත්ක ආලවකද මාර්ගඵලලාභී අනාගාමී කෙනෙක්. එතුමා පිළිබඳව තිබුණු විශේෂය තමයි සතර සංග්‍රහ වස්තුන්ගේ ජන රන්ජනය කරන කෙනෙක්. සතර සංග්‍රහ වස්තු කියන්නේ දාන, ප්‍රිය වචන, අර්ථ චර්ය, සමානාත්මක. දාන කියන්නේ දීම, දිය යුතු අයට සුදුසුකම්ද දීම, පූජාවතෙන් අනුග්‍රහව. පූජාවතෙන් අනුග්‍රහවතෙන් දිය යුතු අවස්ථාවේදී දෙනවා. සමහර විටක ඕනෝමගේ පක්ෂාවල් කරගන්නද උවද ආධාරෝ ආරකිරීම් වශයෙන් දීම එතුමා කරතේ අත්ක ආල දාන. එවැගේම ප්‍රිය වචනේ කතා කරතේ අන්යන්ගේ පිත්තතන් පිනවන වචන ඉච්ඡාවද නෙවේ තමන්ගේ හෘදයෙන්ම අන්යන්ගේ පිත්තතන් කලන ඒවා පොඩිපත්තක් කරන වචන නෙවේ කතා කරන්නේ ඕනගේ පිත්තතන් පිනවන වචන ප්‍රිය වචන. සමානාත්මතා කියන එකෙන් ගංගන්නේ මට තිබෙන යම් හැඟීමක් මා පිළිබඳව වෙනවා. ඒ වගේමයි අන්‍යයන්ට. ඔවුන් තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ඔවුන් සැපසේ වසන්නට කැමතියි. ඔවුන් හොඳින් කතා කරනවට කැමතියි. ආදී වශයෙන් තමා හා සමාන කොට අන්‍යයන් පිළිබඳව සැලකීම. එල්කා කෙනෙකු පහත් වශයෙන් වූ පිළිකුල් වශයෙන් වූ නොසලකන ඒ අයට සමානව සැලකීමක් සමානාත්මතාව කියන එකෙන් ගන්නවා. එමණක් ඔබත් එකයි මාත් එකයි කියලා එහෙම නෙවේ. ඒ සමානාත්මතාව ගුණයක් දෙන්න. අනිත් එක තමයි අර්ථචර්යාව. අර්ථචර්යාවේ කියන්නේ ඒ අයගේ ජීවණයට කටයුතු කිරීම. ඒ අයගේ යහපත පිණිස දිනුනෝ පිණිස කටයුතු කරන ඒ දාන ප්‍රිය වචන අර්ථ කර්ය සමානා. දැන් තාපර මේ ලෝකේ ජීවත් වන විට අපට ද අන්‍යයන්ට සංග්‍රහ කරන්නට සිදු වෙනවා. අපට අන්‍යයන්ට සංග්‍රහ කරන්නට සිදු වෙනවා. ඒ සංග්‍රහ උන්වහන්සේ බදාරා සිටින අපේ බුදුරජාණන් වහන්සේ සංග්‍රහ එකක් තමයි ආන්ත පටිසංඛාර අනික ධම්ම පටිසංඛාර. ආන්ත පටිසංඛාරේ කියන්නේ ආන්තයෙන් කරන සැලකිල්ල. කණ්ඩගොඩ දෙනවා, ඇඳුම් කරඳුම් දෙනවා, ඉඳුම් හිතුම් දෙනවා, ඔයාදී වශයෙන් කරන්නට පුළුවන් ආන්ත සංග්‍රහයක් කියලා. එතකොට ආන්තයෙන් සැලකුම් ලැබිය යුතු අයට එන ආන්තයෙන් සංග්‍රහ කිරීමද බුදුරජාණන් වහන්සේ දක්වා. අනික ධම්ම පරිසංඛාරය ධර්මයෙන් සංග්‍රහ කිරීම. ධර්මයෙන් සංග්‍රහ කිරීමේ කියන එක මේ ආන්ත පරිසංඛාරයට වඩා බොහෝම උසස්. බොහෝම උසස්. ඇයි එහෙම කියන්නේ? ආන්තයෙන් කරන සංග්‍රහය කෙනෙකුට ඒ සංග්‍රහ ලබන තැනට ස්වල්ප මොහොතකට ස්වල්ප කාලයකට පමණයි. අපි ගන්න බඩගිනි වෙච්ච කෙනෙකුට බඩගින්න නැති වෙලාවට ආහාරයක් දෙනවා. ඔවුන්ගේ මොහොතේදී ඇති වුණු මේ බඩගින්න නැතිවතොත් ශරීරයේ තිබුණු දුර්වලකම දුරු වී ගොත් ශරීරයේ බල ගැනීම ස්වල්ප කාලයකට ඒ තත්ත්වයේ පවතී. නමුත් ඒ වරක් දෙන ලද ආහාරයේ ඔවුන්ගේ ජීවිත කාලයම සෝතේ පැවැත්වීමට ඒ හේතුවන්නේ නැහැ. යාම්බෝ සලකන. නමුත් ධර්මයෙන් කරන සංඝාය ධර්ම පටිසංඛාය එහෙම නෙවේ. ඒක බඩ පිරෙන්නට ආදි වශයෙන් දෙම් ලබන සංඝායක් නෙවේ. ධර්මයෙන් කරන සංඝාය. ධර්මයෙන් කරන සංඝාය ඒ තැනස්ථාත මෙලවත් පරලවත් මේ දෙලොවම යහපත පිණිස පවත්නා එක. ඇතැම් විටක තේරම නිවන පිළිසඳ පවතින සංඛයක් වෙනවා. නිවන පිළිසක් පවත්නා සංඛයක්. අන්න එහෙම සංග්‍රහයක් කරන්නට නම් කෙනෙක් කුමක්ද තමාත්ම ඇති කරගත යුතු තත්ත්වය. තමා ධර්මයෙන් යුක්ත වන්නට ඕනේ. ඒ කියන්නේ ධර්මයෙන් අන්‍යයන්ට සංග්‍රහ කළ හැකි බව තමා ඇති කරගන්න. එහෙම ඇති කරගත්ත නිසා තමයි මේ දක්වා අපිට ධර්මයක් තිබෙන්නේ. අපේ තරන්නම් එහෙම තත්වයක් ඇති කරගත්තා. ඔවුහු තමන් ඉගෙන ගත්ත ධර්මයේ තමන්ට පමණක් කියාගෙන නුව අන්‍යයන්ටද කියාදෙවි මේ ධර්මයේ දිගටම ගෙනාවා. එවිටයි අපත් දැන් මේ ධර්මයේ යම් ප්‍රයෝජන ලබන්නේ. ඒ වගේ අපගෙන් පසු ඉදිරියට එන අයට මේ ධර්මයේ ආරක්ෂා කොට ගැනීම අප හැම දිනාගේම පිටුකමක් හැටියට බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් අපි හැම දිනාම සැලකේ. ඒ සැලකේ යුතු අප ඒ ධර්මයෙන් කරන සංග්‍රහය කිරීමට සුදුසුකම් දෙන්න. ඒකට ධර්මයේ ඉගෙන ගන්නට ඕන. සිද්ධි කරන්නට ඕන. මේ විදිහට අතා පිළිනවනේ සුතා ධතා වචතා පරිචිතා මනසා මුපිච්චිතා විද්‍යා සුප්පටිහිද්ධා අතනවා දරනවා වචනයෙන් පුරුදු කරනවා ඒ මතක හිටීම සඳහා සද්ධායනා කිරීම වාක්‍ය වචතා පරිචිතා මනසා මුපිච්චිතා කියන සිතින් නැවත නැවත ඒ මෙනෙහි කරලා බලනවා සලකා බලන එහෙම නැත්නම් තමන්ට අන්‍යයන් කියපු දෙයක් පිළිබඳව තමාගේ සැලකිල්ල තමාගේ මනස යොමු කොට ඒ ගැන සිතා බැලීමක් නොකරන්නේ නම් තමා ධර්මයෙන් ධර්ම ඥානයක් ඇති කරගත්ත කෙනෙක් වන්නේ නැහැ. බුදු ඇති මාත්‍රේ පමණක් තෑගීමකට පත් වෙනවා. එන්ද ධර්මය නැවත නැවත සිතා බලන්නට ඕනේ. මනසාන් පෙක්කිතා කියන්නේ අනුපෙක්කණ අනුපෙක්කණේ අනුකෙන් අනුව පෙක්කණේ බැල්ලි ඒ ධර්මයේ දාන බැල්ලිම කරා මනසාන් පෙක්කිතා සුප්පටි සිද්ධා එතන දික්ඛි කියන්නේ කමයන් දෘෂ්ටිය නුවන් සුප්පටි සිද්ධා හොඳට ප්‍රතිවේධ කිරීම එතකොට ධර්මයේ ප්‍රතිවේධ දෙකකින් එක ලැබෙන්නේ මාර්ගඵලාධිකමේ මාර්ගඵලාධිකමේ ධර්මයේ ප්‍රතිවේධ කළයි. නමුත් ඒ ධර්මය పూర్ව භාග වශයෙන් ලෞකික ඥානයන්ගෙන්ද ප්‍රතිවේධයට සමාන ඒ ලෝකෝත්තර තත්වයට නොගියත් ලෝකෝත්තර තත්වයට තමාව ගෙන යාමට බොහෝම නුවණ ලෞකික වශයෙන් කෙනෙක් ලබන්නේ. ඒ ලෞකික වශයෙන් ලැබීම සඳහා තමයි අපි බණ අහන්නේ බණ ඉගෙන ගන්න. ඒ එක. ඊළඟට උගත් ධර්මයට අනුව පිළිපැදීම කරන්න. එතකොට පිළිපැදීම ධර්මයේ පිළිපැදීම නම් වචන තුනකින් දක්වන්න පුළුවන්. සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ තුනේ. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන්හි යෙදීම නැත්නම් හික්මීම. ඒකට තමා කය වචන දෙකේ සංවරය ඇති කර ගැනීමෙන් සීලෙන්ද නීවරණයන්ට යට නොවි නීවරණයන් වැඩිීමේ වැඩපිළිවෙලෙහි යෙදීම වාගේ සමාධියෙන්ද අප මේ දක්වා කියන ලද රූප පිළිබඳව නොකියන ලද රූප පිළිබඳව එවැගේම තාම ඉගෙනීමක් කියන්නේ මෙහිදී අප කරන විස්තරයක් අසන්නට නොලැබුණු ඒ චිත්ත චෛතසික ධර්ම පිළිබඳව තමාගේ සිහි නුවණ යොමු කොට දැනීම කියන විදර්ශනා භාවනාව කොට ඒ කරන ලද භාවනාව නිසා ලැබෙන නාම රූප පරිච්ඡේද ඥානී කියන නාම රූප දෙක වෙන් කර ගැනීමේ නුවණ ඒ නාම රූපයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා පච්චේ පරිග්‍රහඥානෙ පච්චේ පරිග්‍රහඥානෙ කියන ඥාන එහෙම උපදවාගෙන අර සීල විසුද්ධි විචි සුද්ධි කියන මේ දෙක සම්පාදනය කොට ඊළඟට සංඛාර කරන සුද්ධියද උපදවාගෙන පච්චේ පරිග්‍රහඥානෙ ඒකයි කරන්නේ සංඛා විතරණී කියන්නේ සැක දුක්තර ගැනීමේ නුවණ ඒ සැක කුමක් පිළිබඳවද මේ ආත්ම භාවයේ මේ පංච සංජේ පිළිබඳව මා අතීතයේ සිටියෙන්ද නොසිටියෙන්ද කවරෙකී සිටියෙන්ද කෙසේ සිටියෙන්ද කවර කියලා කවරෙක් වුණාද කියලා මේ විදිහේ අතීත භවයන් පිළිබඳව ගන්නා සැකය මම අනාගතේ වන්නේද නොවන්නේද කෙසේ වන්නේද කවරෙක් වන්නේද කවරෙකු වී කවරෙක් වන්නේද කියා ඇතිවන්නා වූ අනාගත භවය පිළිබඳ වූ වත්තාකාර සැකයක්ද මම මේ දැන් වන්නේද නොවන්නේද කෙසේ වන්නේද කවරෙක් වන්නේද මේ සත්‍යය කොහොමද මේ පැමිණියේද මොහු මෙතන දෙක කොහේද කියලා මේ ආත්ම භාවය පිළිබඳව ඇතිවන්නා වූ සවදාරුන් සැකයක්ද කියන මේ 11 බදාරුන් සැකයක් පිළිබඳව ධර්මී කියනවා මෙන්න මේ සැකය එහෙතු පිටින්ම දුරු වී යන අවස්ථාවක් තමයි සංඛා විදර්ශන විසුද්ධිය කියන විදර්ශනා ඥානයෙන් ලැබෙන ඒ විසුද්ධි ධර්මයේ තේමන. ඒකද? එතන ඒ தත්වයේ දක්වා වූ නුවණක් දිනු කරගත් දැනත්තාව අනුමුදවලා නමකින්. ඔහුද කියනවා චුල්ලසෝතා කන්නෝ. චුල්ලසෝතා කන්නෝ කියන්නේ චුල්ල පන්තක කිව්වා වගේ පන්තක දෙන අතරින් එක්කෙනෙක් මහා පන්තක අනෙක් දැනත්තා චුල්ල පන්තක. එතකොට මහා පන්තක චුල්ල පන්තක කියන වාගේ චුල්ල සෝතාපන්න මහා සෝතාපන්න කියත හැකි. ඒ කියන්නේ සෝතාපන්නයා කියන්නේ සෝවාන් මාර්ගඵලයට පැමිණි තැනැත්තා. චුල්ල සෝතාපන්නෝ කියන්නේ කාම සෝතාපන්න භාවයට නොපැමිණුණු ඒත් ඒ කරා යන ඊට කිට්ටු වෙච්ච පුද්ගලයාගේ තේරුම චුල්ල සෝතාපන්න. එවන් පුද්ගලයෙකු පිළිබඳව දක්වන ආචර්යයක් ධර්මී එනවා. මොකක්ද ඒ? චුල්ලසෝතා බුද්ධං තාපදී ලද්දස්සාසෝ ලද්දපතිච්චෝ චුල්ලසෝතා පන්නෝ නාම හෝති නියත ගතිකෝ කියලා දන්නේ. බුද්ධං තාපදී මේ බුද්ධ තාපදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි බුද්ධ තාපදී කියන්නේ. ඒ බුද්ධ තාපදීෙන් ලබන ලද්දා වූ ලද්දස්සාසෝ අත්තාපේ කියලා කියන්නේ අත්‍යන්තිලා අත්‍යන්තිලක් ලැබුණු කෙනෙක්. එහෙනම් අත්‍යන්තිලක් සාමාන්‍ය පතඥයෙකුට නෑ. නමුත් මේක නැත්තම් තිබෙනවා. එහෙනම් අත්‍යන්තිලක් තිබෙනවා. එක්තරා සංසිඳීමක් ඔහුට තිබෙනවා. බුද්ධ ථාපනයේ ලබාගත් සංසිඳින් බව අත්‍යන්තිලක්. බුද්ධ ථාපනයේ ලද්දස්සා ලද්දපතික්කෝ එවැදීම ඔහු පිළිගත් ලබා තිබෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ රත්නත්‍රය සරණ සමාදානයේ අපේක්ෂිත යම් පිහිටක් වේනම් ඒ පිහිටෙන් බොහෝ උසස් කියන්නේ බොහෝ තැනක් තන් ඒ පිහිටෙන් බොහෝ හරියක් ලබා ගත්ත කෙනෙක් ලබ්ධපති නියත ගතිකෝ ඊළඟ භවය පිළිබඳව නියත බව යන නිරයාදී සතරපායයට නොයන සුගතිගාමි වන්නේකුමයි කියන නියත බවක් ලත් චුල්ලසෝතා පන්නෝ නාමෝ චුල්ලසෝතා පඤ්ඤා මන්නේ අපි මේ විදර්ශනා ඥානයෙන් සංඛා විතරන අවස්ථාවට විසුද්ධිය අවස්ථාවට කරන්නේ දැනේවා බැලීමට ඒ தත්ත්වය දක්වා යාමට උපයෝගී කරගත යුතු ධර්ම කාණ්ඩයක් තමයි අප මෙතෙක් දින සාකච්ඡා කළේ. ඒවා රූපවලට ඇතුළත් වෙනවා. ඒ රූපාපුරෙන් අප කියන ලද පටවියා ධාතු සතර ඊළඟට චක්කුසෝත ධාන විභාග කාය විභාග කුම්භාව ජීවිත භවක කියන මේ නවයක් කියන ධාතුන ඊළඟට අප කියවා අදති හදේ රූපය ඒවා හැර තව රූප ශබ්ද ගන්ධ රස කියන හතර පිළිබඳව ඉගෙන ගතියි කියනවා. එයා තව එනවා රූපය ආහාර රූපය. මෙන්න මේ කියන ලද රූප 18 ඒවට කියන නිෂ්පන්න රූප කියලා. නිෂ්පන්න රූප, කලක්ෂණ රූප, රූප රූප, සම්මතන රූප කියලා ඒවට නම් දීලා තිබෙනවා. ඒ සම්මතන රූපේ කියලා කියන්නේ භාවනාවට ගනුලබන රූප. අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කිරීමට විදර්ශනාවට නම් ගන රූප තමයි සම්මතන රූප නාමයෙන් දැක්වෙන ඒ 18. ඒ ඉදිරි ඒවා පිළිබඳව කතාව අපි අනිත් දවසේ කියන්නවා. අද අපි මෙතකින් නවත්වනවා. නියමිත වේලාව දැන් සම්පූර්ණ. සතිය සංඛාරා අනිච්චා සියලා පඤ්ඤාය පස්සතිය අතින්දී කේතම කුප්පියා සතිය සංඛාරා අනිච්චා සියලා පඤ්ඤාය පස්සතිය අතින්දී කේතම කුප්පියා සතිය ධර්මානස්සා සියලා පඤ්ඤාය පස්සතිය අතින්දී කේතම කුප්පියා දුක්ඛ පත්තා විපාදන පත්තා